පෙරේද අතිකරු ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මැතිතුමාගේ කරපු ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න බෑ. මොකද එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා හැටියට එතුමාට වගකීමක් තියෙන බව මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම සන්ධානයේ සභාපතිතුමා හැටියට එතුමාට වගකීමක් තියෙනවා මේ සන්ධානයේ ජයග්‍රහණය කරවන්න. අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තු බලය ලබා දෙන්න ඕන කියන ඒ පැහැදිලි මතය අද ගම්මට්ටමේ ජනතාව ඉන්න නිසා අපිට එකඟ වෙන්න බෑ. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කරපු කතාව විශේෂයෙන් මෙතුමා නිර්පාක්ෂිකව ඉන්නවා කියන එකට අපි දැඩිව අපේ විරෝධය පළ කරනවා.